කීපය. ඉතින් අපේ රටේ හිටිය අග්‍රගණ්‍ය දැවැන්ත කලා ශිල්පියෙක් විශාරද ගුණදාස කපුගේ. ඉතින් එතුමන් අපාදරෙන් විය වුණත් එතුමන් හැමදාම උත්සාහ කරපු තම දෙයක් තමයි අපේ රටේ සාමය. ඉතින් ඒ වෙනුවෙන් එතුමන් ගීත නිර්මාණය කරලා එතුමන් ගායනා කරලා ඒ දායද කරපු දේවල් අප්‍රමාණයි. ඉතින් ඒ ගුණ අපි කවදාවත් අමතක කරන්නේ නැහැ සංගීත කණ්ඩායමක් විදියට. මෙන්න එදා විශාරද ගුණදාස කපුගේ කලා ශිල්පිය ගායනා කරපු ගීත කීපයක් නොනවතින ගීත එකතුවක් විදියට ඔබට සම වෙනුවෙන් අරගෙන එනවා. අහමු මෙසේ. සතු කබුළු මුතු ඇත ඔබේ මාතනු බබළු මිනි මුතු නැතේ වාසතු කබුළු මුතු ඇත ඔබේ මාතනු ඔබේ තනියට ආදරේ නිබඳ පදවැල් වැදී නිබඳ පදවැල් වැදී දැස නිලු පුල් දිමා duel sala de tola susumi pura ikivi adanu malmani adanu malma ese nilu pulthima adanu duel sala de tola susumi pura ikivi adanu malmani adanu malma අල් අරබත ආවාදෝ සිංහල සිංදු කියන කලලේ තිලක තියන ඉරිල්ලි දුටින් හතවතක් අරගෙන ගිනිගත් අල් අරබත ආවාදෝ කුරුල්ලාට වශී ඉනි මලින් තනු මල්ප කුර අතට ගත්ත මනාරි මතු සමේ මතුර පටු අතරේ තිබි වැනුන සුරු සිංහල සිංහ තියන කලලේ තිලක තියන ඉරිල්ලි තුටින් හතවතක් අරගෙන එනිකත් අල් අරබක ආවාදෝ අවසාන ගීතේ ගායනා කරපු මේ ගීතය මේ ගීතේ උච්චාරණය සාමය රැක දෙන්න සිතින් සනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් වෙමින් එකම මොහොත විතරුවන් නුවන් පියන තුරා අපි හසරෙල්ලෙන් සිතින් සනසිල්ලෙන් වෙමින් එකම මවකගේ දරුවක් නුවන් පියන තුරා හිටිමු අපි හසරෙල්ලෙන් එකම අහසකින් නිකාටත් සෙවන සැතින් ඔලුව සවම සමසිත කිනි උසුලා ඉන්නේ එවන් ඔලුව මත යුද වැද උරුම සොයන්නේ ජීවත් වන බිම එන්නේ සතන් වදින්නේ සිතින් සනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් වෙමින් එකම මවක ගෙතරුවක් දරුවන් කියන තුරාහටම අපි හසරැල්ලේ බෙදුම් පවුරු සීමා මැද පිල් බෙද ගන්නේ තමන් සුව පතා අමල් මැද තැවොල් සදන්නේ කෙනෙක් අසන මඳු සලසා කෙනෙක් දිනන්නේ තරඟ වෙදී නොමිනිස්කම් වෙයි මිනිසුන්නේ සිනහ සිතින් සැනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් මෙමින් එකම මවස විතරුවන් නුවන් වියන විවාහෙම අපි හසරැල්ලෙන් සිනහ සිතින් සැනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් මල්ලික හමුදා පුඩියක් අපිට නොමේ එතුමන් ඒ ගීත අපිට දායාද කරලා අප අතරින් සමුගෙන ගියා. විශාරද ගුණදාස සපු කියාදෙන්නේ කලා ශිල්පියා බොහොම ඉස්සනම ආචාර කරනවා. හෙළ කලා ගෙතට දැඩි මෙහෝරක්